บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดสมันตาจักขวาเลสุอัตรากัจจันตุเดวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสักกะมุคคดังดัมมะสะวะนะคาโลอะยังปะทันตาธัมมสวนคาโลอะยังปะทันตาธัมมสวนคาโลอะยังปะทันตานะโมทัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมทัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมทัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสัตโตหิวิคเวดัมเมหิสัมมนาวโตบาลโณอัมยันโตอัตปุริโสคตังอุปหะตังอัตถานังปริหรติสาวัญโยจะโหติสานุวัญโยจะตุนนังวิญโญนังบาหุนเชียหุนยังปัสสวติขัตมิหิสัตโตหิขายดุจฉริเตนะวจีดุจฉริเตนะมโนดุจฉริเตนะมิจฉาทิฏฐิยาติกรณีนายสามินทร์วาสีประธานะපූජනීය මහා සංඝරත්නයේ නමස්කාරයි වස්නාවන්ත සැදැහැවත් පින්තුනි ඇමරිකායික ජනබලයේහි නිව්යෝර්ක්යේ ස්ටෙටන් අයිලන්ඩ් බුද්ධ විහාරයේහි මාතෘකව සිදු කෙරෙන සීල සමාදානයේ විදියට 2020 වර්ෂයේහි ජූනි මාසයේ මේ පොසොන් මාසයේ සිදු කෙරෙන ආගමික කටයුතු වලටයි පින්තුන් සහභාගී වී සිටින්නේ මේ අවස්ථාවට අපි ධර්ම දේශනාවට මාතෘක වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායේන බාල පණ්ඩිත කියන සූත්‍රය. බාලයාසා පණ්ඩිතයා පිළිබඳව විස්තර කෙරෙන සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ශ්‍රවණය කරන්න ලැබීම ඔබ අප හැම දෙනාගේ ජීවිතයේ ලබපු සුවිශේෂී භාග්‍යයක් කොට සලකන්නට විශේෂයෙන්ම පොසොන් පොහෝ දිනයේ සමරන අවස්ථාව ශ්‍රී ලාංකිකයන් විදියට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ලැබුණු දිනේ විදියට අපට ලොකු සතුටක් ලැබෙන අවස්ථාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. බුදවර්ෂ 236 දී මිහිඳු මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා එදා යන්න කරපු බුදුදහම ශ්‍රී ලාංකිකයන් වසර 100 ගණන් කටපාඩමේ රැගෙන ඇවිල්ලා බුදවර්ෂ 470 දී ග්‍රන්ථාරෝඪ කරලා එතෙන් පටන් නිර්මල ථේරවාදී බුදුදහම සුරක්ෂිත කොට ව්‍යාප්ත කරමීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් විසින් දරනු ලැබුවා. ඉතින් මේ උතුම් සදාම් පණිවිඩය ලෝකයේ පැතිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විදියට ලොකු අභිමානයක් ගෞරවයක් අපට ලැබලා තියෙනවා. එනිසාම තමයි ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු බෞද්ධ කොටියක්, ඒ වගේම බුදුහන්තුරාගේ කැමගල සීකරණ වෙසක් දිනේ වෙනුවෙන් වෙසක් කියන පදයක් ලෝකේ හැම බෞද්ධයන්ම විවහාර කරන්නේ. ඒකම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට අපට තියෙන ලොකු ගෞරවයක්. ඉතින් මේ බුදුදහම ආරක්ෂා කළා විතරක් නෙවෙයි, ඒ බෞද්ධ සම්ප්‍රදාය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිද්ධාස්ථාන සංඝරත්නය මේ හැමදේම රැකගෙන ඇවිල්ලා ලෝකයාට නිර්මල බුදුදහම දායාද කිරීමෙන් ගෞරවය ශ්‍රී ලාංකිකයන් විදියට අපට හිමි වෙනවා. ඉතින් ඒ ගෞරවයේ වඩාත්ම දිනුවනට නම් රැකගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ සදහම් අනිවිදේ කුමක්ද කියන එක අපි නිවැරදිව දැනගන්නට ඕන. එක අතකින් බුද්ධ චරිතයක්, අනෙක් අතින් බුද්ධ ධර්මයක්, අනෙක් අතින් සාසන ඉතිහාසයක් අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලය පටන් උන්වහන්සේගේ චරිතයේ තිබෙන ලක්ෂණ, උන්වහන්සේ කළා වූ කැපවීම, මේ ආත්ම භාවයේ ඉපදීම, උන්වහන්සේ ධර්ම අවබෝධය කිරීම, වසර 45ක් බුදුවරේ චෙත්ත කාලය ගත කිරීම ඇතුළු බාහතුන් වහන්සේගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ අපි බෞද්ධයන් විදිහට දැනගන්නට ඕන. අනිත් කාරණේ තමයි බුදු ධර්මයේ මොකද්ද කියන එක දැනගන්නට ඕන. සබපාපසකරණං කුසල සූප සම්පදා සජිත පරිවදකනං ආදී වශයෙන් ඉතාම කෙටියෙන් දැක්වෙන මේ සදාම් පණිවිඩයේ විස්තරාත්මක දැනුම අප හැම දෙනාටම තියෙනට ඕන. ඒක බුදු ධර්මය ගැන දැනුම. අනිත් පැත්තෙන් සාසන ඉතිහාසය බාහතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේ පටන් උන්වහන්සේ සත්‍ය ගත කිරීම, භික්ෂුන් වහන්සේලා නිර්මාණය කිරීම, ලෝකයට ධර්ම දේශනා කිරීම, බුද්ධ පරිනිර්වාණය, සාසන ව්‍යාප්තිය, සංගායන, රටවල බුදු දහම ව්‍යාප්ත වෙච්ච ආකාරය මේ වගේ කරුණු ගැන අපිට කිසියම් විදිහක අවබෝධයක් තියෙනට ඕන. ඉතින් මේ විදිහට එක පැත්තකින් බුද්ධ චරිතය, අනිත් පැත්තෙන් බුද්ධ ධර්මය, ඒ වගේම සාපේක්ෂ ශාසන ඉතිහාසය කියන මේ කරුණු තුන ගැන අපිට කිසියම් ප්‍රමාණයකට දැනුමක් තියෙනට ඕන. මේ අතර කිසියම් වෙන බුදුජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාරය අපි දැනගන්න ඕන. ඒක අපේ ජීවිතවල ලබන ඉහළම ප්‍රතිඵලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්ත මේ බාලපණ්ඩිත සූත්‍රය ආශ්‍රයෙන් බුදු දහමේ පිළිබඳව කිසියම් අවබෝධයක් අපට ලැබිලා තියෙන කාලයට සහ අපේ දැනුමේ පමණට ඔබට ලබා දීමටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුන්ට මේ ආශ්‍රිතව යම් සිවිදයක දහම් ගැටලුවක් තියෙනවා නම් ධර්ම දේශනාව අවසානයේ ඔබට අහන්නට පුළුවන්. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාට කිසියම් කරුණක් දායක පින්නතුන් වෙනින් අසන්නට අවශ්‍ය නම් ඒ සඳහා අපි ආරාධනා කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. බාල පඬිත කියන මේ කරුණු දෙක, බාලයා සහ පඬිතයා කියන කරුණු දෙක විස්තර කළයි මේ සූත්‍රය දැක්වෙන්නේ. ඔබට බාල කියන වචනේ ඇහෙනකොටම බොහෝ විට සිහියට නැගෙන්නේ කුඩා දරුවන් ළමයින් පිළිබඳව, වයසින් අඩු අය පිළිබඳව. ඒ වගේම පඬිතයා කියුවහම හුඟක් දැනුම් තේරුම් ගන්න තියෙන නැත්නම් පඬිතු උපාධියම කරපු කෙනෙක් තමයි ඔබේ මතකෙට නැගෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මේ බාල සහ පඬිත කියන දේ විස්තර වන්නේ, බාල සහ පඬිත කියන එක තීරණය වන්නේ යම් කෙනෙකුගේ වයස අනුව විතරක් නෙවෙයි. මෙහිදී බුදුහාඳුරෝ විශේෂණම දේශනා කරන්නේ යම් කෙනෙක් කොයිතරම් ගුණ ධර්මෙන් ජීවත්වද, කොයිතරම් තමන්ගේ කය වචනේ සිත සංවර කරගෙන තියනවද, මෙන්න මේ කරුණ තමයි බාලයින්ද පඬිතයද කියන එක තීරණය වන්නේ. පෙනුනේ ලෝකයේ වයස බලන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි කායික වයස. අපි ෆිසිකල් ඒජ් කියලා කියන්නේ, නැත්නම් අපි ඩවුන් පැන සාතිකෙන් කියන වයස. ඊළඟ මානසික වයස කියන එකක් තියෙනවා. මානසික වයස කියන්නේ අපි ගැන අපේ හිතන් ඉන්න වයස, මෙන්ටල් ඒජ් කියලා. ඇතැමිට අවුරුදු 20ක කෙනෙක් වුණත් ඇතැමිට තමන් වයසක කෙනෙක් කියලා හිතනවා නම් ඔහුගේ මානසික වයස වැඩි. ඇතැමිට වයස 40ක් 50කට ගිහපු කෙනෙක් වුණත් ඔහු ඉතාම යෝන වයසක කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් එතකොට ඔහුගේ මානසික වයස අඩුයි. දෙවෙනි වයස තමයි මානසික වයස, මෙන්ටල් ඒජ් කියලා. ඊළඟට තුන්වෙනි වයස තමයි ආධ්‍යාත්මික වයස, ස්පිරිටුවල් ඒජ් කියන එක. කියන්නේ කොයි තරම්නම් ගුණ දහමෙන් ඉදිරියට ගිහිල්ලාද කියන කාරණය. පිනතු නහරකේ බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලයේදී ඇතැම් ස්වාමීන් වහන්සේලා හත්නැවිරිදි වයසෙහි කුඩා අයට පුණ්‍යවන්ත අයට බුදුහාමුදුරුව දකුණට දික් කළා. ඒ වික්කෝ එව මහණ කියලා ආමන්ත්‍රණය කරනකොට සේවරු පෙරවිලා ප්‍රෞඪ්‍යාව ලැබිලා ඒ වික්කෝ පැවිදි වූ සමාජාව ලැබිච්ච ආකාරය ගැන සඳහන් වෙනවා. ඒදී සත්නැවිරිදි වයසක කෙනෙක් වුණත් ආධ්‍යාත්මික වයසෙන් 60 වයස් පිරුණු කෙනෙක් විදිහට බාහිර වහන්සේ ඉදිරියේ පෙනී සිටින බවයි සඳහන් වන්නේ. එතෙන්දි වන්නේ ආධ්‍යාත්මික වයස වැඩිගෙන එක. එතකොට බුදුදහමට අනුව කෙනෙක්ගේ වඩාත්ම වැදගත් කොට සලකන්නේ ඔහුගේ කායික වයසවත් මානසික වයසවත් නෙවෙයි, කෙනෙක්ගේ ආධ්‍යාත්මික වයස. නැත්නම් ගුණධර්මයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්ගෙන් ආධ්‍යාත්මික දියුණුවේ නැත්නම් කොතෙක් දුරට යා කෙලෙස් ප්‍රහීණ කළා තියෙනවාද කියන කාරණය මතයි කෙනෙක්ගේ වයස තීරණය වන්නේ, කෙනෙක් බාලද පඬිත්ද කියන එක තීරණය වෙන්නේ. ධම්මපදයේහි බාල වර්ග සහ පඬිත වර්ග කියන වර්ග දෙකක් තියෙනවා. මේ වර්ග දෙකේ දැක්වෙන බාලයාගේ සහ පඬිතයාගේ ලක්ෂණ. බාලයා කියන්නේ කයින් වචනයෙන් සිතින් දුසිරිත කරන, ඒ වගේම හරියට නුවණක් නොමැති, සත්පුරුෂයන් ආශ්‍රය නොකරන, සෝජභාවයක් නොමැති, නිතර ඉන්ද්‍රිය අසංවරයෙන් සිටින, භෝජනයේහි ප්‍රමාණය දන්නේති. ඒ වගේම යම් කිසි කෙනෙක් බාහිර දේවල් වලට තමන්ගේ ධනයට දරුවන්ට ආදියට දැඩි ආශාවෙන් ඉන්නවනම්, ඒ වගේම සද්ධර්මයක් හරියට තේරුම් ගන්න බැරි නම්, කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න බැරි නම්, දබ්බේ සෝපරසං යතා කියලා සඳහන් වන්නේ හරියට හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්ත කෙනාට තමයි බාලයා කියලා කියන්නේ. ඊළඟ පඬිතයා කියලා සඳහන් කරනවා. ඒ අය වැඩිහිටියන්ගේ, කල්යාණ මිත්‍රයන්ගේ බසට නැඹුරු වෙනවා නම්, කයින් වචනයෙන් සිටින් සංවරලා සිටිනවා නම්, ආධ්‍යාත්මික දියුණුව සඳහා ඔහු කැප වෙලා ඉන්නවා නම්, ඒ වගේම ජීවමාසෝ පරස්සම් යතා කියපු විදිහට ධර්මයේ කල්යාණ මිත්‍රයන් ඉතාම මනමින් තේරුම් ගන්න තියෙන බුද්ධියක් තියෙනවා නම් මෙන්න මේක නාටයි පඬිතයා කියලා කියන්නේ, නෝනැත්තා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනුව මේ බාලපඬිත සූත්‍රයේදී දක්වනවා මොකද්ද බාලයාගේ තියෙන ලක්ෂණ කියලා. උන්වහන්සේ දේශනා කරනවා චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ අභ්‍යස්තෝ අසපුරිසෝ. මහණෙනි, ධර්මතා හතරකින් යුක්ත කෙනා ඔහුට අපි කියනවා අසත්පුරුෂයයි කියලා, බාලයයි කියලා. කසං කියන වචනයක් කියනවා. ඔහු සාරය නැති කරගත්තු කෙනා, ඔහුගේ ගුණධර්මයන්ට සාරය මුලින් උගලට දාපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, උපහතං අත්තානං පරිහරති. ජීවිතයේ පිළිබඳව ගුණධර්ම ටික නැසගෙන ඔහු ජීවිතය ගත කරන කෙනෙක්. සාජෝති, නිතරම වැරදි බහුලව ඉන්න කෙනෙක්. සානවජ්‍යෝ විඤ්ඤෝණං, නුවණැත්තන්ගේ නිතර ගර්හවට ලක්වන කෙනෙක්. මෙන්න මේ තැනැත්තා බහුමිච්ච අපුඤ්ඤං අසවති, බොහෝ අපුඤ්ඤයන් නැත්තම් පාපයන් අකුසල් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. කොයි වගේ ලක්ෂණ හතරක යුක්ත කෙනෙක්ද? ඕ කාය දුචරිතේන, වචී දුචරිතේන, මනෝ දුචරිතේන, මිච්ඡාදිත්‍ය. යම් කිසි කෙනෙක් කයින් දුසිරිත කරනවා නම්, වචනෙන් දුසිරිත කරනවා නම්, සිතින් දුසිරිත කරනවා නම්, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය යුක්ත නම්, වෙනත් විදිහකින් කියනවා නම් ඔහුගේ කය වචනය සිත අසංවර නම්, වැරදි දැක්මකින් ඉන්නවා නම්, මෙන්න මේ තැනැත්තා බොහෝ අකුසල් රැස් කරනවා, නුවණැත්තන්ගේ ගර්භාවට ලක් කරනවා, නිතර අනිත්‍යයේ අප්‍රසාදයට ලක් වෙනවා. ඕ අසත්පුරුෂෙක්, ඕ ගුණධර්මයන්ට සාරය නැසගත්තු, උදුරාගත්තු කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඊළඟ කාරණය තමයි බාලයා විස්තර කළ අනුතුරුව බුදුපියාණන් වහන්සේ පඬිතයාගේ නුවණැත්තාගේ ලක්ෂණ දේශනා කරනවා. යම් කෙනෙක් ගුණ හතරකින් යුක්ත නම්, එතනත්තා නුවණැත්තාගේ ප්‍රසාදයට ලක් වෙනවා. ඔහු වැරදි අඩුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ගුණධම් ටික රැකගෙන ඉන්න, නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක් වෙච්ච කෙනෙක් වෙනවා. ඔහු කවුද? ඔහු තමයි කාය සුචරිතේන, වාචී සුචරිතේන, මනස සුචරිතේන සම්මා දිට්ඨිය කියන කාරණේ. ඔහු කයින්, වචනේ, සිතින් හොඳ දේවල් කරන සම්මා දෘෂ්ටිය යුක්ත කෙනා බවට පත් වෙනවා කියන එක. පින්තුනේ තමයි මේ සූත්‍රයේ සාරාංශය. එතකොට අපි කල්පනා කරලා බලන වටිනා පින්තුනේ ඇයි අපි කාය දුස්චරිතයන්ගෙන් දුර වෙලා අර්බාණයන්ගේ ලක්ෂණ වලින් දුර වෙන්නටත්, ඒ වගේම කාය ආදී සුචරිතයන් යුක්ත වෙලා නොනැත්තුගේ ලක්ෂණයෙන් යුක්තද නොනැත්තන්ගේ ප්‍රසාදයට ලක් වෙනත් අපි හේතු විය යුත්තේ ඇයි අපි එහෙම ක්‍රියා කළ යුත්තේ කියන කාරණය ධර්මානුකූලව අපි දැනගන්නට ඕන. ධම්මපදයේ ආරම්භක ගාථාවේ සඳහන් කරනවා මනෝ කුප්පං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය ආදී වශයෙන් මනස තමයි අපේ හැම දෙයකම ප්‍රධාන වන්නේ. මනසකේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා යම් කෙනෙක් අපිරිසිදුව සිටි යුක්තව භාසතිවා කරෝතිවා කයින් වැරදි දේවල් කරනවා නම් වචනෙන් වැරදි වචන කතා කරනවා නම් ඒ තැනැත්තා දුකසේ කාලය ගත කරන කෙනෙක්. ඒ තැනැත්තාගේ ජීවිතයට දුක පැමිණෙනවා, දුක්ඛමන් වේති, දුක උපකරා පැමිණෙනවා. හරියට චක්ඛන්න වහතෝ පදං ගවයා පසුපස එන ප්‍රියස්නක කනතරෝදේ වගේ දැඩි වෙහෙසක් බරක් තමන්ගේ ජීවිතයට ගෙනෙනවා කියලා සඳහන් කරනවා. එනිසා අපි දුසිරිතෙන් වෙන් වෙන්නට ඕන. බාහිර කෙනෙක් සතුරු කරන අදහසින්ම නෙවෙයි, අපි ඇත්තටම දුසිරිතෙන් දුර වෙන්නට ඕන. අපි අපටම ආදරේ නම් හැම දිනාගේ මේ කායන බලාපොරොත්තුව සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට එහෙම බලාපොරොත්තු වෙනවා නම් එතන සාරි සිංහලයේ ප්‍රධානම දේ තමයි හැකිතාක් දුරට සිත පිරිසිදුව තියාගෙන තමන්ගේ කයෙන් වචනයෙන් සිතින් හොඳ දේවල් කිරීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් පිරිසිදු සිතින් භාසිතේවා කරෝතිවා වචනයෙන් ක්‍රියා කරනවා නම් ශාරීරිකව ක්‍රියා කරනවා නම් ඒ තැනැත්තාගේ පිටුපස්සේ සුඛ අන්වේති, සැපය ඔහු ඔලුව බැඳලෙනවා, ඔහුට සැපය ලැබෙනවා. මේ ජීවිතය විතරක් නෙවෙයි, ඔහු ඉදනන්දති කියපු විදියට මේ ජීවිතයේ සතුට වෙලා තෙච්චනන්දති පරලෝදී සතුට වෙලා උභයත්නන්දති දෙලොවදීම සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්තුනේ මේ තමයි සූත්‍රයේ සරල අදහස. දැන් අපි ටිකෙන් ටික ඉදිරියට යන්නට උත්සාහ කරමු. අපි බලමු කයින් සුචරිත කයින් දුස්සරිත කියන්නේ මොනවද, නැත්නම් වචනයෙන් සුචරිත වචනයෙන් දුස්සරිත කියන්නේ මොනවද, සිතින් කරන හොඳ නරක දේවල් මොනවද, මේ ආදී දේවල් අපි බලමු. බුදුදහම අනුව අපෙන් සිදුවෙන ප්‍රධාන වැරදි අදස්ථායන් අකුසලයන් 10ක් ගැන සඳහන් වෙනවා. එයින් කයින් කරන වැරදි 3ක් ගැන සඳහන් වෙනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය. මෙන්න මේ තුන සිදුවන්නේ කයින්. කායික සිදුවන වැරදි. ඊළඟ වචනයෙන් සිදුවන වැරදි 4ක් ගැන සඳහන් වෙනවා. ඒ මොනවද? බොරු කීම, ඒ වගේම පිසුනා වාචා, නැත්නම් කේරම් කීම, ඊළඟ පරුසා වාචා, රළු පරුස වචන කීම, ඊළඟ සම්පාපලාපා හිස් වචන කතා කිරීම. මෙන්න මේ බොරුව, ඒ වගේම කේලම, පරුස වචනය, සම්පාපලාප කියන මේ හතර වචනෙන් සිදුවන වැරදි. ඊළඟට සිතින් සිදුවන වැරදි දක්වනවා. ඒ තමයි අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨිය කියලා. අවිද්‍යා කියලා කියන්නේ දැඩි ලෝභය. ඊළඟට ව්‍යාපාද කියන්නේ තරහ, අමනාපය. මිච්ඡාදිට්ඨිය කියන්නේ වැරදි දැක්ම. මෙන්න මේ තුන සඳහන් කරන්නේ සිතින් සිදුවන වැරදි විදියට. හැබැයි මේ කයින් සිතින් වචනේ කොමකින් කරත් ඒ කර්මයක් බවට පත් වෙන්නේ, යකුසලයක් හෝ කුසලයක් බවට පත් වෙන්නේ සිතින් සිතට කරෝතින්. එනිසා බුදුතුමා හසේ දේශනා කළේ චේතනහං වික්ඛරේ කම්මං වදාමේ චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. සිතුවිල්ලයි චේතනාවයි කර්මය කියන්නේ හැබැයි සිතුවිල්ලක් විතරක් කර්මය බටපත් වෙන්නේ ඒක සිතින් විතරක් කරන කර්මයක් වුණා තියෙන්නේ. ඒක චේතසික කර්මයක් වුණා තියෙන්නේ. ඒක වාචික කර්මයකින් වෙන අපසල් බටපත් වෙන්නේ ඒ සිතුවිල්ලට අනුරූපව වචනෙන් ක්‍රියා කිරීමෙන්. ඒ වගේම මේක කායික ක්‍රියාවක් බටපත් වෙන්නේ ඒ චේතනාව අනුගතව කායිකව කිරීමෙන්. එතකොට මෙන්න මේ දස අකුසලයන් අපි තේරුම් ගන්න ඕන. නැවතත් සීමත් කරගන්න අපේ කයින් සිදුවන වැරදි තියෙනවා ප්‍රාණඝාතය, සොරකම, ඒ වගේම කාම විත්‍යාචාරය. වචනෙන් සිදුවන වැරදි හතරක් තියෙනවා බොරු කීම, ඒ වගේම කේරම් කීම, කල්පරස වචන කීම, හිස් වචන කීම. සිතින් සිදුවන වැරදි අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. අවිද්‍යා අවිද්‍යා නෙවේ අවිද්‍යා කියන්නේ දැඩි ලෝභය කියන එක. ව්‍යාපාද කියන්නේ තරහ, මිච්ඡා දිට්ඨි කියන්නේ වැරදි දැක්ම. පින්තුනේ මෙන්න මේ දස අකුසල වලට පදනම වන්නේ මොනවද? අකුසල මූලයන්. ත්‍රිවිධ අකුසල මූලයන් තමයි මේ තුනට පාදක වෙන්නේ. ප්‍රාණඝාතයට ආසන්නකම හේතුව මොකද්ද? අකුසල මූලය මොකද්ද? ද්වේෂය කියන අකුසල මූලය. සොරකම් කිරීමට ආසන්නකම අකුසල මූලය. ලෝභය. ඊළඟ කාම මිත්‍යාචාරයට ආසන්නකම අකුසල මූලය එකක් ලෝභය. බොරු කීමට ආසන්නකම අකුසල මූලය ලෝභය. ඒ වගේම කේලම් කීමට ඒ වගේම පරස්ප වචන කීම කියන මේ දෙකටම ආසන්නතම හේතුව ද්වේෂය. හිස් වචනයට ආසන්නතම හේතුව මොකද්ද? ඒ තමයි මෝහය, අවිද්‍යාව. අවිද්‍යාවට ආසන්නතම හේතුව ලෝභය. ඊළඟට ව්‍යාපාදයට ආසන්නතම හේතුව ද්වේෂය. මිච්ඡා දිට්ඨියට ආසන්නතම අකුසල මූලය මෝහය නැත්නම් අවිද්‍යාව. එතකොට පින්වතුනි මේ අකුසල් දසයෙන් දස අකුසල් වල පදනම තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ කාරණා තුන. එතකොට බෞද්ධයන් විදිහට අපි සාමාන්‍යයෙන් බාහිර පුද්ගලයන් ඉන්නවා කියන හැඟීමෙන් අකුසලලින් වැළකීලා කුසල් කරනවා විතරක් නෙවෙයි අපි මේ අකුසල් ඇතිවන්නට හේතු කාරක මොනවද කියලා නොනින් මෙහෙ කරන්න ඕනේ. එතකොට පින්වතුනි අපි ටිකෙන් ටික බලන්නට ඕන මේ අකුසල මූලයන් දුරු කරලා මේ අකුසල වලින් සම්පූර්ණ අපේ ජීවිත නිදහස් කර ගැනීම. ඒ සඳහා ටිකෙන් ටික අනුපූර ප්‍රතිපදාවන් බුදුදහමෙන් දේශනා කරනවා. බහතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියට කියනතුනි මහා සාගරය වගේ. සාගරයේ මෙරමේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ. බහතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමන ආදීනවන්, ඕකාරං සංකලේශං මේ ආදී වශයෙන් දානය, සීල ආදී මෙන්න මේ ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මාර්ගයේදී පින්නතුනේ අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල් මූල තුන අපි ටිකෙන් ටික අඩු කර ගැනීම සඳහා අපේ සමස්ත ජීවිතයම සකස් කර ගන්නට ඕන. එතකොට කයින් සිතින් වචනෙන් කියන මේ තුන්දරෙන් සිදුවන අකුසල් සිදුවන්නට හේතු ටිකක් අපි ක්‍රමානුකූලව බුදුදහමේ විස්තර කළ තියෙන ආකාරය දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කයින් සිතින් වචනෙන් අකුසල් වෙනවා නම් ඒ වගේම ත්‍රිවිධ දුෂ්චරිතය සිද්ධ වෙනවා නම් ඒකට ආසන්නතම හේතුව කියලා සඳහන් කළේ ඉන්ද්‍රිය අසංවරය. අත්කන්නාසාද ඉන්ද්‍රියවල සංවරයක් නැමැති වීම. ඉන්ද්‍රිය අසංවරය වන්නට හේතුවයි කියලා දේශනා කළා. ඒ තමයි අසති අමනසිකාර. සිහිය සහ නුවණ නැතිවීම. අසති අමනසිකාර වලට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි නොකිරීම. අයෝනිසෝ මනසිකාරට හේතුව තමයි අශ්‍රද්ධාව. ශ්‍රද්ධාවක් නැතිකම. ශ්‍රද්ධාවක් නැතිකමට හේතුව තමයි අසද්ධර්ම ශ්‍රවණය. වැරදි දේශනා, වැරදි අනුශාසනා, වැරදි පණිවිඩ ඇසීම. ඊළඟ දේශනා කරනවා මේ අසද්ධාවට නැත්නම් අසත් ධර්ම ශ්‍රවණයට හේතුව මොකද්ද? ඒ තමයි වැරදි මිතුරන් අසත් පුරුෂයන් ආශ්‍රය කිරීම. අසත් පුරුෂයන් ආශ්‍රය කරනකොට අසත් ධර්මයේ ශ්‍රවණය කළා අස්වාදයට පත් වෙලා අයනසෝ මානසිකාරයෙන් අසති අමනසිකාරය නිසා ඒ තැනත්තාගේ ඉන්ද්‍රිය සංවරයක් නොමැතිකම හේතුවෙන් කාය ආදී ද්වාරයන්ගෙන් අකුසලයන් සිදු කරගන්න. යම්කිසි කෙනෙකුට මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයට පත් වෙන නම් එතනත් සාවිසින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනසනම් ඊට ආසන්නතම හේතුව වෙච්ච සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤය ඇති වෙනට නම් යෝනිසෝ මනසිකාරය, ශ්‍රද්ධාව, ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍රාස්තය කියන මෙන්න මේ කරුණු හේතු වෙනවා. මෙන්න මේ විදිහට කියන තුන බුදුදහම අනුපූර ප්‍රතිපදාව යන්නේ කල්‍යාණ මිත්‍රාස්තය තමයි. මේ අපේ සදහම් මාවතේහි සියලුම ගුණධම් දිනු කරගන්නට හේතු වන මූලික පදනම වන්නේ. බාහතුන් වහන්සේ දේශනා කරනම හරියට කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ කන්දේ තියෙන කුඩා ඇළවල පිළිලා ක්‍රමානුකූලව මුළු ප්‍රදේශයම සස්පේක වෙනවා වගේ යම් කෙනෙකුගේ ජීවිතයට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නැමැති වැසි ධාරා ලැබෙනකොට එතනත්තාගේ සමස්ත ජීවිතයම සාර්ථක වෙනවා කියලා. ඉතින් පින්නතුනි අන්නේ සද්ධර්ම ශ්‍රවණයත් කල්‍යාණ මිත්‍රාස්තයක් අපට ලැබෙන්නේ සතර කරා වූ ලෝක පින කාංශාංශයක් විදියට. ඔබ අපේම දෙනා හරිම වාසනාවන්තයි. මෙවැනි ඉතාම දුෂ්කර සමයක අපි වාසය කරත්, වසංගත රෝගාදී පැතිරෙන කාලයක අපි වාසය කළත්, ඔබේ නිවසේම ඉඳගෙන මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සතර කළා වූ මහා පුණ්‍ය කර්මවල ආනිසංස විදියට. ඉතින් අන්නේ සද්ධර්ම අපේ ජීවිතේ ලැබෙනකොට ටිකෙන් ටික ඒ සදහාමගේ ඉදිරියට යන්නට අපේ උත්සාහ ගන්නට ඕන. පින්නතුනි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඒක නා කොයි තරම් දුරට සතුටෙන් ජීවත් වෙනවාද කියන කාරණේ මත. ලෝකයේ බොහෝ දෙනෙක් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් හිතන්නේ අධ්‍යාපන ලැබීම, ධනය ඉපයීම, බාහිර බඩු බාණ්ඩ පුද්ගලයන් සන්තක කර ගැනීම තමයි, අයිති කර ගැනීම තමයි කෙනෙක්ගේ දියුණුව විදිහට සලකන්නේ. බුදුදහමේ තේ කරුණ ගැන යම් කිසි විදියකින් දේශනා කරනවා. අත්ථ සුඛ, භෝග සුඛ ආදී කරුණු බුදුදහමෙන් දැක් වෙනවා. නමුත් පිළිතුරේ කෙනෙකුගේ ජීවිතයේ සතුට තීරණය වන්නේ ඊට වඩා එතනක කොයිතරම් දුරට සිත කෙලෙසුන්ගෙන් මුදවා ගත්තාද කියන කාරණේ මත. වෙනත් විදිහකින් කියනවා නම් කොයිතරම් දුරට තමගේ හිත ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දුර කරගත්තාද කියන කාරණේ මතයි කෙනෙක් කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ. අපි බලමු වෙන තුනේ ප්‍රමාණිකෝලව කොහොමද මේ අකුසල මූලයන්ගෙන් අපේ හිත මුදවා ගන්නෙ කියලා. ඉවකීම අපි තේරුම් ගත යුතුයි මේ අකුසල මූලයන්ගේ ස්වභාවය මොකද කියලා. ලෝභය ගැන සඳහන් කරන්නේ දන්ද විරාගයි අල්පසාරයි කියලා. දන්ද විරාග කියන්නේ දුරු කරන්න අමාරුයි. ඒ වගේම විපාකෙ ඉතර ප්‍රබල නැහැ කියලා. අනිත් අකුසල වලට සාපේක්ෂව මේ කියන්නේ දණ්ඩ විරාගයි අල්ප සාවද්‍යයි. දුරු කරන්න අමාරුයි. නමුත් ප්‍රතිඵලය ආදීනම ටිකක් අඩුයි. මනස ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නට මූලිකම හේතුවක් වෙලා තියෙන ලෝභය. බාහිර දේවල්ට ලෝභය විතරක් නෙමෙයි. ඇතැමිට තමන්ගේම දේපළ වලට දරුවන්ට තියෙන ආසාවෙන් මේ ගිහිල්ලා බොහෝ දෙනෙක් ප්‍රේත ලෝකයේ උපදින්නේ. ඒකට හේතුව තමයි මේ ලෝභය දුරු කරගන්න එක අමාරුයි. හැබැයි අල්ප සාධ්‍යයි. නිරේත වගේ යන්නේ නැහැ ලෝභය තුලින්. ලෝභය තුලින් බොහෝ විට තිරසංගත ලෝකයට හෝ නැත්නම් ප්‍රේත ලෝකයට තමයි යන්නේ. දෙවෙනි අකුසල මූලය තමයි ద్వේෂය. ద్వේෂය ගැන සඳහන් කරන්නේ චිප්ප විරාගයයි මහා සාවද්‍යයයි කියලා. දුරු කරන්න ලේසි. හැබැයි ආදීනව වැඩි. මහා සාවද්‍යය. මෝහය ගැන සඳහන් කරන්නේ දන්ද විරාගයයි මහා සාවද්‍යයයි කියලා. මෝහය දුරු කරන්නත් අමාරුයි. ඒක ප්‍රතිඵලය ආදීනවයක් වැඩි කියලා කියන්නේ. මේක තමයි ලෝභ ආදී අකුසල මූලයන්ගේ ස්වභාවය. ඊළඟට අපි බලමු භාගතුන් වහන්සේ කොහොමද අපිට ටිකෙන් ටික මේ ලෝභාදී අකුසල මූලයන්ගෙන් හිත මුදවන්නේ කියලා අපට දේශනා කරන්නයි කියලා. ලෝභය අඩු කරන්න නම් පින්නතුනි අපි ප්‍රධාන වශයෙන්ම ආරම්භක පියවරක් විදියට පරිත්‍යාග සීලත්වය දානය පුරුදු කරන්නට ඕන. නිවසේ සිටින කුඩා සතුන්ගේ ඇති කරන සුරතල් සතුන්ගේ ඉඳන් නිවසේ ඉන්න තමන්ගේ දරුවන් දෙමෝපියන් ආදීන්ට යම් යම් දේවල් පරිත්‍යාග කිරීමෙන් ආරම්භ කළ ටිකෙන් ටික දන් දීම හුරු කරන්න ඕන. දන් දෙනා වගේම ඒ දන් දීම ආනිසංස දැනගෙන අනිත් පැයට ඒ දානය සඳහා යොමු කරන්න ඕන. දානය තමයි ආරම්භක පියවර. ඊළඟට ලෝභයෙන් එක පැත්තක් තමයි රාගය කියලා කියන්නේ. මේ රාගය දුරු කිරීම සඳහා බුදුහාම දේශනා කරනවා අසුබන් භාවයේ තබ්බා රාගස්ස පහනාය. රාගය දුරු කිරීම සඳහා අසුබේ වඩන්නේ කියලා. මේ ශරීරයේ තියෙන දෙතිස් ගුණක ගැන කෙස් ලොම් නියදත් ආදී මේ කොටස් ගැන නුවණින් මෙනෙහි කිරීම භාවනා පිටේට වැඩිම කායගත සතිය පටිපෝල මානසිකාරය අසුබ භාවනා කියන මේ නම් වලින් හැඳින්වෙන මේ ශරීරයේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා වූ භාවනාවක අපි යෙදෙන්න ඕන. ඒක රාගය දුරු කරන්න හේතුවක් වෙනවා. ඊළඟ අවස්ථාවක් අපි ඉදිරියට යනකොට අපි ඒ නවතින්නේ ද්වේෂය දුරු කිරීම සඳහා කටයුතු කරනවා. ද්වේෂය දුරු කිරීම සඳහා වෙනතනේ එක අතකින් අපි මෛත්‍රිය පුරුදු කරන්න ඕන. සීල සත්‍යෝ සෝපත්‍යත්වා කියලා නිරන්තරයෙන්ම මෛත්‍රිය පුරුදු කරනකොට අපේ හිතේ අන්නාය පිළිබඳව තියෙන අමනාපය ටිකෙන් ටික අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ මානසික සෝයාත්‍රා යන ගමන් මාගේ යම් කිසි කෙනෙක් විසින් පිළිපැදිය යුතු ප්‍රධානතම ගුණාංගයක් විදියට කුසලයක් විදියට මෛත්‍රී භාවනාව. යන්තං සංසං පදං අවිසමෙච්ච යම් ශාන්තවරයක් කැමති නම් එතන සාවිසෙන් නිරතුරුව සම්බේ සත්තා භවං සුඛිතාත්තා කියලා සිල් සත්ත්ව සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මෙහි ආනිසංස විදියට පින්නතුනි එක පැත්තකින් ලෞකික කුසලය තුළ ඉහළම ආනිසංස දෙන කුසලයක් විදියට මෙත්තා හේතු විමුති සූත්‍ර වැනි සූත්‍රවල දැක්වෙනවා. අනිත් පැත්තෙන් මෙත්තා ආනිසංස වැනි සූත්‍රවල සුඛං සුපති සුඛං පරිභෝජති ආදී වශයෙන් මෙලොවදී ලැබෙන ආනිසංස 10ක් ගැන මෛත්‍රිය භාවනාව ගැන දැක්වෙනවා. තෙන් මෙන්න මේ ගුණාංග වැඩෙනකොට පින්නතුනි මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ එතනත්තා මෛත්‍රිය දිනු කිරීමෙන් ඉහළම ආකල්පයක් විදියට ලෝකෙ ඉන්න හැම දෙනෙක්ම ධර්මං විදියට බලන ආකල්පයක් ඇති කරගන්නවා. මෛත්‍රිය නොනවති මෙතනත්තා කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මෙස්සෙසු බ්‍රහ්ම විහරණත් පුරුදු කරන බ්‍රහ්මයේ වගේ මානසිකත්වයකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි දන් දීම අසුභ භාවනාව මෛත්‍රිය ඊළඟට විශේෂයෙන්ම පංචශීලය ආරක්ෂා කිරීම ප්‍රාණඝාතය සොරකම් කිරීම වැරදි කාම සේවනය බොරු කීම මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ ප්‍රධාන වැරදි වලින් වෙන් වෙන පුළුවන් නම් අන්නේ තැනැත්තා ලෝකයට අභයදානය දෙන කෙනෙක්. ඒ වගේම ලෝකයට මෛත්‍රිය දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. බය වෛරය දුරු කරන කෙනෙක් විදියට බය වේරව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්තුනේ මෙන්න මේ ක්‍රියාවන් අපේ ජීවිත තුළ සිදු වෙනකොට එහි ආනිසංස විදියට අපේ ටිකෙන් ටික අපේ සිතේ තියෙන මේ ලෝභ ද්වේෂ කියන මේ අකුසල දෙක අකුසල මූලයන් වෙනත් විදිහකින් කියනවා නම් පංච නීවරණයන් දුරු වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදයේ තියෙන මිද්දේ, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණම දුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පිළිවෙත් තුළ දානීය සීලයේ භාවනාව කියන මෙන්න මේ පුණ්‍ය කර්මවල නිරතුරුව යෙදීමේ ප්‍රතිඵල විදියට දැන් අපි මේ කරුණ සඳහන් කළේ මේ ප්‍රතිඵල විදියට ලෝභ දේස අඩු වෙනකොට ඒ තැනැත්තාගේ ජීවිතය තුළ ලොකු සතුටක් දින වෙනවා. ඇයි? ඒ තැනැත්තා කයින් කරන වචන හුඟක් සංවර වෙන ගන්නවා. ප්‍රාණඝාතයෙන් එන්න මඩු වෙනවා. ඒ වගේම සොරකම් කිරීම, කාම වර්ග හැසිරීම ආදී මෙන්න මේ කායික වාචික වැරදි වලින් ඒ දැන සාතිකෙන් ටික මිදෙන කෙනෙක් වටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. කාය වචනය සංවර වෙනකොට මේ සීලය නිසාම සමාධි සංවර්ධනක විදියට ඒ තැනත්තාගේ සිතත් එන්න එන්නම තැම්පත් වෙන ගන්නවා. එහි ප්‍රතිඵල විදියට මේ තැනත්තාට ආධ්‍යාත්මික සෝයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මූලික පියවර විදියට කම්මසකට සම්මාදිටියේ ඉඳලා පිළිපදින ගුණාංග විදියට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වශයෙන් දේශනා කරනවා. මෙන්න මේ තුනදී අපි ලෝකයක් හැටේ කියන හැඟීමෙන් තමයි මේ පින්කම් කරන්නේ. ලෝකේ අනිත්‍යයි නෝ මම ඒ නිසා ඒ අයගේ දේවල් වරකම් කරන්නේ නැහැ. කාමේ වර්ධව හැටෙන්නේ නැහැ. ඒකට බොරු කියන්නේ නැහැ. නැත්නම් ඒ වගේම වැලකිනා මම අනිත්‍යයට මෛත්‍රී කරනවා. මේ හැමදේම කරන්නේ කම්මස්සකතා සම්මාදිතේ ඉඳලා. නැත්නම් තමන්ගේ හිත මුල්ලලා කරන දේවල් වලින් තමන්ට අනිත්‍යස් සහ විපාක ලැබෙනවා කියන අවබෝධයෙන් මත ඉඳගෙන කරන ක්‍රියාවල් වලින් තමයි මේ වගේ ප්‍රතිඵල මේ දැනට ලැබෙන්නේ. මේ වගේ ක්‍රියාවන් සිදු කරන්නේ. මෙහෙම ක්‍රියාවන් සිදු කරමින් මේ දැනස්සා ටිකෙන් ටික ඉදිරියට යන්න ඒ දැනස්සාගේ කායික වාචික මානසික සංවරය ඇති වෙනවා. ඒ විතරක් මේ දැනස්සා ටිකෙන් ටික සම්මාදීපිය ඇති කර ගන්නවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ තැනැත්තා අර බාලයාගේ සත්‍යයෙන් මිදලා මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙලා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම. ලෝකයේ සහ තමන්ගේ ජීවිතය ගැන තියෙන යථාබෝධයටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ලබා ගැනීම සඳහා ආසන්නතම හේතු විදිහට දක්වන්නේ සද්ධර්ම ශ්‍රවණයත් ඒ වගේම යෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණා දෙක. කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ආහන ධර්මයේ නෝනින් මෙනෙහි කරනකොට තමන්ට මුලින්ම ලැබෙන අවබෝධය තමයි කර්මය පිළිබඳව ලැබෙන අවබෝධය. මේ සමගම මේ තැනැත්තා හැකිතාක් දුරට දාන කියලා භවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් සිදු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා. සතුට වැඩි දියුණු කරගන්නවා. ඒකෙන් සඳහන් කරන්නේ දාන දෙන කෙනා සීදී මුදාරන් වින්දති දාතා කියලා. දාන දෙන තැනැත්තා උතුම් වූ සතුටක් විඳිනවා. ඒ වගේ මේ දන් දීම චාගානසතියක් විදියට නිතර දන් දෙල ඉවරවට පස්සේ අපරිචේතන විදියට ඒ පින් සම්හිතේට මගේ දෑතින් මම මේ වගේ දන් දුන්නා අමර කාතර සැලකුවා සංසර දාන මේ පින් කංශිත කරා අතරණයට පිහිට වුණා ලේ දන් දුන්නා මෙන්න මේ වගේ ක්‍රියාවන් සමන් කරපු කුසල ක්‍රියා විශේෂයෙන් දාන මේ පින් සම් නිතර මෙනෙහි කිරීම භාවනා පිටේට වැඩමින් තමන්ගේ හිතේ සතුට සමාධියේ දිනු කර ගන්නට පුළුවන්. මෙහෙම ටිකෙන් ටික ඉදිරියට යන තැනැත්තා මේ කම්මස්සකට සමාධියේ නොනෙමෙති වඩාත්ම ඉහළ සමාධියක් කරන්න උත්සාහ කරනවා. මෙන්න මෙතෙන්දී තමයි පේනතුනේ වඩාත්ම වැදගත් වන්නේ අර අපි මුලින් සඳහන් කරපු ආකාරයට දස අකුසල් සිදුවන්නට ප්‍රාණඝාතාදී දස අකුසල් සිදුවෙන්නට හේතු වෙච්ච අකුසල මූලයන්ම දිනු ප්‍රහීණ කරන්නට මේ තැනැත්තා දැන් උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපිට දන් දීලා සිල්වත් වෙලා මෛත්‍රී භාවනා කරලා කිසියම් ප්‍රමාණයකින් අපට ලෝභ දේස වලින් දුර වෙන්න පුළුවන්. මෝහයත් අඩු කරගන්න පුළුවන්. නමුත් වෙන තුන අපි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන නම් විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධය තියෙන ධර්මයක් අප විසින් ශ්‍රවණය කළ යුතුයි. මෙන්න මේ ධර්මයේ ඉදිරියට යනකොට පින්නතුනේ අපේ හිතටින ලක්ෂණයක් තමයි අපි කායික වාචික සංවරය යුක්ත වෙනකොට අනිත්‍යයේ වැරදි අඩුපාඩු දකිනකොට අපේ හිතට ලොකු කලකිරීමක් අමනාපයක් ඇතැම්ට ද්වේෂයකුත් හටගන්නවා. මෙන්න මේ තත්ත්වය අපි හොඳට තේරුම් ගන්නට ඕන. අනිත්‍යයේ වැරදි නිසා පින්නතුනේ අපි දුක් වෙන අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නම් එයාට ආදර්ශයක් වෙන්න එයට අවවාදයක් දෙන්න අපිට ඒක කළේ යම් ප්‍රමාණයක් එයා නිවැරදි කරන්න පුළුවන්. නමුත් එයා අපි කියන ධ්‍යාන සෝදානම් නොවනවා නම් වරද බව තේරුම් ගෙන අඛණ්ඩව දිගින් දිගට මේ වරදම කරනවා නම් අපට එයට පිට වෙන්න පුළුවන් කමක් නැහැ. එතෙන්දී අපි කරන්නට ඕන අපේ හිත අපිරිසුදු කර නොගෙන අපි මානසික දුර්වල නොවේ අපේ මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්නට. මෙන්න මෙතෙන්දි වැදගත් වෙන දේශනාවක් තමයි ආඝාත පටිවිණය කියන සූත්‍රයේ දැක්වෙන විදියට. පටිගය දුරු කිරීම සඳහා බුදුහාඳුර මාර්ගයක් දේශනා කළා කියනවා. ඒදී උන්වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් කායික වැරදි කළා. එතනට වාචිකව හොඳ දේවල් කරනවා නම් අර කායික වැරදි දේවල් ටික අමතක කරලා යා වචනයෙන් හොඳ වචන කතා කරන කෙනෙක් කියලා එයාගේ හොඳ පැත්ත බලලා සතුට වෙනවා. හරියට ඉවත් කරපු වස්ත්‍රයක් ඇතැම් විට අපිරිසිදු වෙච්ච කොටසක් තියෙන වස්ත්‍රයක් ඒ අපිරිසිදු වෙච්ච පාංශුකළු වස්ත්‍රේ නැත්නම් රෙද්දෙහි අපිරිසිදු කොටස අයින් කරලා පිරිසිදු කොටස විතරක් ගන්නවා වගේ කෙනෙකුගේ හොඳ පැත්ත ගැන විතරක් හිතලා ඒ අපේ හිතේ තියෙන අමනාපය අපි දුරු කරන්නට ඕන. සමහර අය වාචිකව අපිරිසිදු දේවල් කරනවා. නමුත් කයින් මේ කට්ටිය හොඳ දේවල් කරන්නේ. වැරදි වචන හුඟා කතා කරනවා. නමුත් ඒක නැත්තා දන් දෙනවා, අම්මට කාතර සලකනවා, අසමනයට පිටේට වෙනවා. මේ වගේ හොඳ දේවල් කරනවා. එතකොට අපි එයාගේ අර වචනයෙන් සිදුවන දේවල් ටික අමතක කරලා පසක තියලා ඒ තැනැත්තාගේ හොඳ ක්‍රියාවන් ගැන හිතලා ඒ තුළින් අපි මෛත්‍රියක් ඇති කර ගන්නට ඕන. ඒක හරියට බොහොම සාපිපාසයෙන් ඉන්න කෙනෙක්, වතුර තිබහින් ඉන්න කෙනෙක් ග්‍රීස්ම කාලයේ ලිඳක් ළඟට යනකොට ලිඳේ උඩ තියෙන දියසෙවෙල්. ඒ දියසෙවෙල් ටික අයින් කරලා වතුර පානය කරන වගේ අර තැනැත්තාගේ තියෙන වාචික අසංවරය අමතක කරලා කායික සංවරය ගැන හිතලා අපේ කෙනා ගැන හිතවත්කමක් ඇති කර ගන්නට ඕන. තුන්වෙනි ලක්ෂණය තමයි යම්කිසි කෙනෙක් ඉන්නවා කයින් වචනයෙන් දෙකම අපිරිසුදු දේවල් කරන්නේ. නමුත් මේ තැනැත්තා කලින් කල සිතින් හොඳ සිතිවිලි හිතන කෙනෙක්. එතකොට අපි කරන්න ඕන අර කායික වාචික දේවල් දෙක පසක තියලා යම් සිතින් හොඳ සිතිවිලි හොඳ හිතන කෙනෙක් නේද කියලා හිතලා ඒ පැත්ත ගැන හිතලා අපේ තියෙන අමනාපය දුරු කර ගන්නට ඕන. හරියට වතුර තිබහක් තියෙන කෙනෙක් වතුර හොයාගෙන යද්දී හරියට ගවයන් ගියපු මාර්ගයක ගවයන්ගේ කුර වතුරේ පස්වල එරිලා ඒ එරිච්ච තැන්වල තියෙන වතුර ටික ඒ තැනැත්තා දන ගහගෙන මුහුණ ලං කළා වතුර බොන වගේ අර පොඩි දේ හරි හිතලා අර පුද්ගලයා ගැන තියෙන අමනාපය දුරු කර ගන්නට ඕන. මේ උපමාවේ බුදුහාමර දැක්වේ අර හරක් කුරේ තියෙන වතුර ටික බොන වගේ කියලා. හතරවෙනි තැනැත්තා ගැන සඳහන් කරනවා ඇතැම් අය ඉන්නවා කයිනුත් අපිරිසුදු දේවල්, වචිනුත් අපිරිසුදු දේවල්, සිතිනුත් අපිරිසුදු දේවල් කරන්නේ කියන හිතන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අපි ඒ තැනැත්තා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන කෙනෙක් කියලා හිතලා ඒ කෙනා කෙරෙහි අපි අනුකම්පාව දක්වන්නට ඕන. මේ තැනැත්තා මෙහෙම වැරදි කරලා තව ඉතාම ආසන්න මොහොතකදී භවයකදී මේ තැනැත්තා දුගතිගාමි වෙලා බොහෝ දුක් විඳින කෙනෙක් නේද කියලා අපි ඒ තැනැත්තා තුළින් දුකට පත් නොවේ ඒ ඇහිදෙත් අපි කරුණාවෙන් දක්වන්න ඕන, මෛත්‍රියම වඩන්නට ඕන. පස්වෙනි තැනැත්තා ගැන සඳහන් කරන්නේ යම්කිසි අය ඉන්නවා කයින් වචනයෙන් සිතින් කියන මේ තුන්දොරින්ම හොඳ දේවල් කරන්නේ. එවැනි කෙනෙක් දැක්කාම හරියට ග්‍රීස්ම කාලයේ වතුර හොයාගෙන යන කෙනෙක් පස් සියුමෙන් සැදී විලක් සීතල වතුර විලක් දැකලා ඒ වතුරට බැහැලා වතුර බීලා වතුර නාගෙන ඒ වතුරෙන් ගොඩ වෙලා ජනාතේ සමීපයේ තියෙන ගහක් ළඟ සෙවණෙහි නිදාසේ සැතපීලා නැතිලා ඉන්නා වගේ අර යහපත් ගුණාංග තියෙන කෙනාගේ ඒ ආධ්‍යාත්මික ජීවිතයේ තමනු සිසිලටපත් වෙලා තමන් නිදාසේ ඉන්නා කියලා දේශනා කළා. මෙන්න මේ විදිහට තියෙන තුනේ ආඝාත පටිවිණය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඇයි ඒකට හේතුව පින්නතනේ අපි බොහෝ විට දුකට පත්වන්නේ, අපේ හිතේ තියෙන ලක්ෂණ නැතිවන්නේ, අපි අකුසල් කරගන්නේ අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් දැකලා නැත්නම් අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපයේ ඊර්ෂ්‍යාව ආදී මේ කාරණා නිසා. මෙන්න මේ කරුණ වලින් දුරු වෙන්නට මේ මෛත්‍රිය වඩන පිළිවෙල අපිට බෙහෙම වැදගත් වෙනවා. අනිත්‍යයෙන් තියෙන තුනේ තමන්ගේ හිතට ලෝභ ආදී අකුසල විතරකයක් ආපු වෙලාවෙදී ඒ අකුසල විතරක දුරු කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විතක්ක සංකාන සූත්‍රයේ දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි යම්සි විදියක තමන්ට හිතට අසහනය දෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් පිටරාව නම් ඒ වෙලාවේදී ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලක් හිතන්න. යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් ආවනම් මෛත්‍රී සිතුවිල්ලක් හිතන්න. යමක් ගැන දැඩි ලෝභයක් ආවනම් පරිත්‍යාගශීලී වෙන්න. යම්කිසි කෙනෙක් ගැන රාගයක් හටගත්තනම් අසුභේ වඩන්න. මේ වගේ අන්‍ය නිමිත්ත කියලා දක්වපු ආකාරයට ඒ අකුසල විතරකයට ප්‍රතිවිරුද්ධ වූ කුසල විතරකයකින් ඒ අකුසල විතරකයට වත් කරන්න ඕන. යස්සපාපං කතං කම්මං කුසලේන තිතියති සෝයිමං ලෝකං පබහතේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා දේශනා කළා. යම් කෙනෙක් අකුසල මූලයේ කුසල විතරකයකින් දුරු කරනවා නම් අන්නේ තැනැත්තා වලාකුළු වලින් නික්මිලා එන පොන්සඳක් වගේ ලෝකයේ බබළුනවා කියලා. අන්‍ය විතක්ක පළවෙනි කාරණය. දෙවෙනි අකුසල් දුරු කරන ක්‍රමය තමයි විතක්ක සංකන සූත්‍රයට අනුව ආදීනව දස්සාවේ කියන කාරණය. තමන්ගේ හිතේ රාගය, ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව කියනකොට තමන් හිතට කොච්චර පීඩාවක්ද, කොච්චර අසහනයක්ද, කොච්චර දුකක්ද කියලා ඒකේ ආදීනව පැත්ත බලන්න. හරියට උදාහරණයක් දක්වනවා. පිරිසිදුව ඉන්න පිරිසිදු ඇඳුම් ඇඳගෙන කෙනෙකුගේ ශරීරයට හරියට අපිරිසිදු දෙයක් දැම්ම වගේ හිතට අකුසල විතරකයක් එනකොටම හොඳට සිහින්න ඕනෙන් ඉන්න ඒ අකුසල විතරකෙන් හිත අයින් කරලා හිත ලස්සනට පිරිසිදුක තියාගන්න. තුන්වෙනි කාරණේ දේශනා කරනවා අසති අමනිතකාරා කියලා. හිතට කෙලෙස් එනකොට ඒ හිතට එන කෙලෙස් සිතුවිල්ල නොසිතා ඉන්න කියලා. යම් පුද්ගලයෙක් ගැන, දෙයක් ගැන, සිද්ධියක් ගැන හිතනකොට හිතට දුක, අකුසලයක්, අමනාපයක්, රාගයක් ඇති වෙනවා නම් ඒ සිතුවිල්ල හිතන වාර ගන්න අඩු කරන්න, ඒක නොසිතා ඉන්න කියලා. සම්මාසව සූත්‍රය වෙන තැන්වලදී දැක්කුයි තමන්ට අකුසල් සිදු වෙන කරදර සම්බාධ වෙන තැන්වල තියෙනවා නම් අන්නේ දේවල් පරිවර්ජනා පහතබ්බා කියලා දක්වනවා. ඒව මගේ හැරීමෙන්, දුරු කිරීමෙන් බැහැර කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දුරු කරන්න කියන කාරණේයි. අසති අමනිසකාරා විදිහට. අනිත් කාරණිය තමයි අබිනිගන්න කියලා ලක්ෂණයක් තියෙනවා. හිතට රාග ආදී අකුසල විතරකයක් එනකොට අර මුලින් කියපු උපක්‍රම වලින් බැරි නම් තමන්ගේ දිව දත් වලට කඩ කරගෙන හරි නැත්නම් අපි සාමාන්‍ය කෙනෙක් දත් කුරු විකාගෙන ඉන්නේ කියලා. එහෙම හරි කට කඩ කරගෙන හරි දිව කිර කරගෙන හරි ඒ අකුසලයේ හිතින් දුරු වෙනකම්ම අප්‍රමාදී වෙන්න කියලා. මෙන්න මේ ලක්ෂණ හතර දක්වන අතරේදී තවත් උපක්‍රමයක් දක්වනවා ඒ අකුසලයේ මුලටම යන්න කියලා. විතක්ක මූල නිමිත්ත කියලා දක්වනවා. අකුසල මූලයක් හිතන ආවනම් ඒක ඇති වෙන හේතු වෙච්ච මුල්ම පරිසරයට යන්න කියලා. අපි වේගෙන් යනවා නම් වේගෙන් යන්නේ කඩපුලට හිමි යන්නට ඕන. හිමි යනවා නම් හිට ගන්නට ඕන. හිට ගන්නවා නම් වාඩි වෙන්නට ඕන. වාඩි වෙලා තමයි මේ කායිකව තියෙන චංචල බව අඩු කරගෙන ඊට පස්සේ කල්පනා කරලා බලන්න. දැන් මගේ හිතේ මොන සිතුවිල්ලද තියෙන්නේ? දැන් තියෙන රාගය, දැන් තියෙන අමනාපය. ඇයි මේක ඇති වුනේ? මේක ඇති වුනේ මගේ අයිනසෝ මනසකාරය නිසා. රාගයක් නම් මේක ඇති වුනේ සුබ නිමිත්ත මෙනෙහි කිරීම නිසා. ද්වේෂයක් නම් මේක අසුබ නිමිත්ත මෙනෙහි කළා අයිනසෝ මනසකාරය නිසා මේක ඇති වුනේ කියලා මුලටම ගිහිල්ලා ඒ අකුසලිය තරක දුරු කරන ක්‍රමයක් භාගතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා. මෙන්න මේ පිළිවෙත අපි අනුගමනය කරනවා නම් තිනුතුනි එපමණට අපේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ අපට අඩු කරගන්න පුළුවන්. ඒ තරක් නෙවෙයි, ඒ ලෝභ, ද්වේෂ, මෝහ අඩු කර පමණට අපේ කයින් කරන වැරදි දුෂ්චරිත අඩු වෙනවා. වචනයෙන් කරන දුෂ්චරිත අඩු වෙනවා. සිතින් කරන දුෂ්චරිත අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණයට අපේ හිතේ මානසික සතුට, තෘප්තිය වැඩි දියුණු වෙනවා. දන් දෙනකොට ඒ සතුට වැඩි වෙනවා. ඒ වගේම සිල්වත් වෙනකොට තවත් ඒ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, සමථ විදර්ශනා භාවන වඩනකොට ඒ සතුට තවත් වැඩි වෙලා ඒක ප්‍රීති සම්පෝඥංගයක් බවට නැත්නම් ප්‍රීති කියන ධ්‍යාන අංගයක් විදියට, ඥානංග විදියට, බොජ්ජංග විදියට මේ කාරණා දින වෙලා අපේ ආධ්‍යාත්මික දිනුව දිනෙන් දින වැඩි දින වෙලා අපේ සතුට ඉහෙලකම දිනන මට්ටමට බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය පෙන්වලා තියෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. මේ ලෝම ද්වේෂ දෙක නොයෙකුතේ උපක්‍රම වලින් අපට තාවකාලිකව අඩු කරන්න පුළුවන්. ඒක තදංග විදියට පුළුවන් දාන සීල දෙකෙන්. ඒ වගේම විස්සම්බනක් විදියට ධ්‍යාන වැඩීමෙන් පුළුවන්. නමුත් මේ අතර විශේෂ වෙන බුදුදහම අගය කරන්නේ සමුච්ඡේද විදියට සම්පූර්ණයෙන්ම මේ අපසල මූලයන් දුරු කරන ක්‍රමය. මෙන්න මේකයි පින්වතුනි බුදුදහමෙන් තියෙන වැදගත්ම අනුශාසනේ බඩපත් වෙන්නේ. මොකද අනුශාසනය ඒ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධ වීම පිළිබඳව තියෙන අවබෝධය. නැත්නම් අපේ ජීවිතේට ඇත්තටම මොකද වෙන්නේ? අපි ලෝකෙට බැඳෙන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්න එක. මෙතෙන් හැපින්නතුනේ අපි අවිද්‍යාව තේරුම් ගන්නට ඕන. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ නොදැනීම, යථාර්ථය නොදැනීම, මොහොත් නොදැනීමද? අපේ අස්කන්න ආසාද ඉන්ද්‍රිය වලට රෝපාදී ආරමුණු වෙනකොට සිද්ධවන්නේ මොකද්ද කියන අනවබෝධය. අපේ ඇහැට රූපයක් පේනකොට පින්නතුනේ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මෙන්න මේ කරුණු එකතු වෙච්ච තැන සම්පස්සේ ඇති වෙලා අපට රූපය ගැන යම්කිසි විදියක ප්‍රාථමික අවබෝධයක් ඇති වෙනවා. මේකට කියන අතීත කර්ම විදියට විපාක මට්ටමේ ලැබෙන අවස්ථාව. නැත්නම් පංචස්කන්ධයේ ආරම්භක අවස්ථාව. ඇසට රූපයක් කියන මුල්ම අවස්ථාව ඒක අපට ඒ අධ්‍යක්ෂණය පිළිබඳව සම්පූර්ණ අධ්‍යක්ෂණයක් නෙවෙයි. ඒ පිළිබඳව අපට ඡායා මාත්‍රයක් විතරයි ලැබෙන්නේ. මෙන්න මේ මුලින්ම ලැබෙන අධ්‍යක්ෂණයට තමයි ඇත්තම පින්තුනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේ මුල්ම අධ්‍යක්ෂණයම දුකක් කෂ්ටයක්වත් නෙවෙයි. මේ උපේක්ෂා සාගතයි. මේ උපේක්ෂා සාගත බව පිළිබඳව වූ අතීත කර්ම විදියට ලැබෙන වර්තමාන විපාකයේ ගැන අනුභෝධයක් නොතිබොත් මෙන්න මේ මුල් අවස්ථාවට අපි කියන්නේ පටිච්ච සම්පදාමගේ දැක්වෙන්නේ විඥානචර්යා කියලා. මේක රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි. මේ උපේක්ෂා සාගතයි. මේක විපාක මාත්‍රයක් විතරයි. මේ විපාක මාත්‍රයෙන් හරියට තේරුම් නොගත්තොත් අපි මේ පිළිබඳ අනවධානයෙන් නම් අනවබෝධයෙන් නම් ඉන්නේ මෙන්න මේ මුල් අත්දැකීම නිරුද්ධ වුණාට පස්සේ අපි අවිද්‍යා සාගතව ගන්නවා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි හිතනවා බාහිර රූපයක් සංදයක් පුද්ගලයක් ඉන්නවා කියලා. එතකොට අපි බාහිර රූපේ දෙතර නැඹුරු වෙලා ඉන්නේ. එතකොට බාහිර රූපෙට අපි නැඹුරු වෙනකොට අර මුලින් ලැබෙච්ච රූපයක් මුලින් පහළ වෙච්ච ඇසත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් විතරක් නෙවෙයි මුල් ස්කන්ධ පංචකෙම නිරුද්ධ වෙලා අපට ඊළඟ අවබෝධය ලැබෙන්නේ අපේ අවිද්‍යාවේ පමණට. ඒ දෙවනුවට ලැබෙන අත්දැකීම අපි ලබන්නේ නව කර්මයක් විදියට, අලුත් කර්ම ශක්තියක් විදියට, ඒක උපාදාන ස්කන්ධ පංචකයක් විදියට. පින්වතුනි මෙන්න මේ අවබෝධය නොතිබ්බොත් අපට මොකද වෙන්නේ? මෙන්න මේ සමාධියේ නොතිබ්බොත් අපට ඇසෙන් රූපයක් පේනකොටම අපි හිතන්නේ බාහිර පුද්ගලෙක් ඉන්නවා කියලා බාහිරට නැඹුරු වෙනවා. නැත්තං ඇසෙන් රූපයක් පේනකොටම කනෙන් ශබ්දයක් අහනකොටම අපිට හිතෙන්නේ මේ කලින් තිබෙච්ච රූප ශබ්ද ආදිය තමයි මට පේන්නේ ඇසෙන්නේ. ඒක කලිනුත් තිබ්බා මම අත්දැකීමට ලබාගත්තට පස්සෙත් මේ විතර වෙනවා කියලා නිත්‍ය වශයෙන් ගන්නවා. නැත්නම් හිතනවා මේ මට පේන රූපය ඒ පේන විදියට මේ තියෙන විදියට මේ මට පේන්නේ ඒක මට පේන විදියට අනිත්‍යයටත් පේනවා කියලා හිතනවා. පින්නතින් මට පේන මේ ලෝකය මට පේන අත්දැකීම ඒක මට ආවේනික වෙච්ච මගේ අවිද්‍යාවේ කර්මෙහි තෘෂ්ණාවේ පමණට මා නිර්මාණය කරගන්න ලෝකයයි මගේ අවතමේ තියෙන්නේ. මගේ කර්ම ශක්තිය වෙනස් වෙලා අස්කන්නාසාදී ආයතන වෙනස් වුණොත් මම මේ ලබන අත්දැකීම සම්පූර්ණ වෙනස් වෙනවා. ඊළඟට පින්නතින් අපි මේ ලබන අත්දැකීම අපි හිතන්නේ ඇසට රූපයක් පේනවා නම් මේ පේන රූපය මට ජීවිතයේ ඕනම අවස්ථාවක ඒ විදිහටම සිහි කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. එහෙමත් නැහැ පින්නතුනි. දැන් මේ සිහි කරන එක මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ආයි මම නැවත සිහි කරනකොට මගේම මනසම සිහි කරන්නේ අර මුල් අත්දැකීම නෙවෙයි. ඊළඟ ලක්ෂණය තමයි අපි අත්සන්නාසා දේන්ද්‍රය වලට යම් අත්දැකීමක් ලබනකොට අපට හිතෙන්නේ මේ පේන ලෝකය ඇත්ත වශයෙන්ම තියෙන ලෝකයක් කියලා. දැන් ඔබ මේ මොහොතේ මේ ආන්දුරු කෙනෙක් ඉස්සරහ ඉඳගෙන බලක් අහනවා. ඔබ හිතන් ඉන්නේ මේ ලෝකයම මේ වෙලාවේ තියෙනවා කියලා. ඉස්තර වශයෙන්ම තියෙන ලෝකයක් මේ මමත් ඉන්නේ කියලා හිතන්නේ. පින්නොත්නි බලන්න ඔබ මේ මොහොතේ ලබන අත්දැකීම් ඔබ කටිකට කරවතින් වීඩියෝ ගත කරවතින් වීඩියෝ ගත කළ ඔබ මේක පස්සේ බැලුවතින් ඔබට මොකද හිතෙන්නේ? එතකොට මේක වීඩියෝ පටියක් විතරයි පින්නොත්නි. මේ වර්තමාන අත්දැකීම ඔබ බලන මොහොතේ අතීත අත්දැකීම බවට ගිහිල්ලා එතකොට ඔබ මේ වීඩියෝවෙන් බලන්නේ දර්ශනයක්ද දර්ශනයක්ද? ඔබ ඒක කටිකට කරලා දෙහිතු ඇත්තටම තියෙනවා කියලා. නමුත් ඔබ දැන් බලනකොට හිතෙන අනේ මේක තියෙන දෙයක් නෙවෙයි. මේක නිරුද්දවිච්ච දෙයක් කියලා ඔබ දකිනවා. ඒක ඇත්තටම තියෙන ලෝකයක් නම් ඒක හැමදාම අපිට ඒ වගේ සජීවී කරන්න පුළුවන් වෙනවා. පින්වත්නි අපි මේ දැන් ලබන අත්දැකීමත් එහෙමමයි. ඔබ දැන් කවුරුහරි සමග අමනාපයෙන් ඉන්නවා නම් ඔබ මේ මොහොතේ කවුරුහරි සමග කෙනෙක් පිළිබඳව රාගයෙන් බැඳිලින්නම නම් ඒ බැඳිලින්න අත්දැකීමත් මේ මොහොතේ හදාගත්තු විඥාන නැවති මායාවෙන් ඒ වගේම පෙන පිටක් බඳු වූ රූපය ඇසුරු කරගෙන දිය බබලක් බඳු වූ වේදනාව ඇසුරු කරමින් මිරිඟුවක් බඳු සංඥාවෙන් ඒ වගේම කෙසෙල් කඳක් බඳු මේ චේතනා ටික එකතු වෙලා හදන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ලෝකයක් තමයි අපි මේ භුක්ති විඳින්නේ. ඒක තියෙන තැන ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි. ඒක අනිත්‍ය සාගර දෙයක්. ඒක දුක් සාගර දෙයක්. ඒක තමන් කැමති විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අත්දැකීම හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලෝකයක් තමයි ඔබත් මාත් මේ පරිහරණය කරන්නේ. මෙන්න මේ අවබෝධය අපි ලබා ගත්තොත් පින්නතුනි මේ අවබෝධය අපි ශ්‍රොතමය ඥාණයෙන් අසා දැනගෙන මේ වගේ ධර්ම දේශනාවලින් අසා දැනගෙන ඒක අපි ටික ටික හරියේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වඩමින් අපි ජීවිත යථාර්ථයක් බවට පත් කරන්න හැකියාව ලැබුණොත් නැත්නම් සතර සතිපට්ඨානය තුළ අඛණ්ඩව ජීවත් වෙනක අපි දක්සනෝතින් කය ගැන වේදනා ගැන සිත ගැන සිතිවිලි ගැන නිතරම සිහි පිටුවා ගනිමින් ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි සමුදය ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති සමුදය වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට මේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න අපට වාසය කරන්න පුළුවන්කම ලැබුණොත් අපේ හැට රූපයන් දකිනකොට කන ශබ්දයක් අහනකොට බාහිරක නෙවෙයි අපි නැඹුරු වෙන්නේ අපි බලන්නේ අතුල අභ්‍යන්තරය බලන්නේ අපේ හැට රූපයක් දකිනකොට පේන තුන බාහිර බැලුවට අපි ඒක අත්විඳින්නේ ඇසෙන්වත් රූපෙන්වත් නෙවෙයි අපි ඒකේ ආස්වාදයක් සතුටක් විඳිනවා නම් ඉන්නේ අපේ මනසෙන් මනසෙන් ඒ සතුට හෝ දුක අපි විඳිනකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙන්නේ මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ලෝකෙක තමයි අපි මේ ඉදිරිය බලාගෙන මේ දුක් සැප විඳින්නේ තනිකරම අපි දුක් විඳින්නේ පේන තුන අවිද්‍යාවෙන් අපම විසින් නිර්මාණය කරගත්තු අවිද්‍යා පාදක වූ දුක අපි මේ විඳින්නේ. අපේ ජීවිත හරියට පින්නතුනි. අපි වාහනයක නැගලා ඉන්නකොට අපි වාහනේ ඉස්සරහා බලාගෙන වාහනේ පදවනවා. නමුත් වාහනේ රෝද හදර තියෙන්නේ වෙනත් තැනක අපි බලන් ඉන්නේ වෙනත් ස්ථානයක. ඉස්සරහා බලාගෙන අපි රෝද හදර උඩ ඉන්නේ. ඒ රෝද හදර කියන්නේ අතීතයේ අපි හිටිය තැනකයි අපි මේ ඉන්නේ. අපේ ඉන්න තැන අපට පේන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම ඔබ ඉදිරියට යනකොට නිතරම ඇවිදින්න ගියත් ඔබ ඉස්සරහා බලාගෙන ඇවිදින්නේ. ඔබේ කකුල් දෙක ළඟ බලාගෙන නෙවෙයි ඇවිදින්නේ. ඔබ ටෝච් එකක් ගහමින් ඇවිදිනකොට ඔබ ටෝච් එක ඉස්සරහා අඩි 5ක් 10ක් ඉස්සරහා බලාගෙන ඔබ යන්නේ. ඔබ කවදාවත් කකුල් දෙක ළඟ ටෝච් එක ගහගෙන යන්නේ නැහැ. ඔබ පඩිපැලක් ළඟනකොට ඉදිරි පඩිපැල බලලා තමයි ඔබ පාදයේ තියන්නේ. ඔබ කෑමක් කනකොට භාජනයක තියාගෙන පිඟානක තියාගෙන ඒ පිඟානේ තියෙන කෑම ටික බලාගෙන තමයි ඔබේ කටේ තියෙන කෑම ටික රහයි කියලා හිතන්නේ. ඔබට කවදාවත් හිතෙන්නේ නැහැ මේ රස දැනෙන්නේ මේ කටේ තියෙන ආහාර ටිකේ කියලා. නමුත් අපි නිතරම හිතන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ නෙමෙයි මේ මට රස එන්නේ කියලා. පින්නොතින් මා මේ උදාහරණ ටික කිව්වේ අපි සම්පූර්ණ ජීවත් වෙන මේ අතීත අත්දැකීමක. නමුත් අපි අවිද්‍යාවෙන් මේක පිළිගන්න සෝදානන්නේ. ඒ නිරුද්ධ වෙච්ච අතීතය අපි මතක් කරනකොටම පේනතුනේ ඒ අතීතය දැන් නැහැ. ඒක සම්පූර්ණ අවසන් වෙලා අවසානයට පත් වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. අපි මේ භුක්ති විඳින්නේ, අපි මේ දුක් සැප විඳින්නේ අපේම මනස ධර්මාගම්මනයක් විදිහට අරගන්න සංඥා වේදනා ටික මනෝ විඥාණයෙන් හඳුනා ගැනීම වශයෙන්. මෙන්න මේක අපට තේරුම් ගන්න පුළුවන් වුණොත් පේනතුනේ මෙතන තමයි අපට ශ්‍රද්ධාව හටගන්නේ. මෙතන තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියන විදිහට සැබෑ ලෙසම අමෝලික ශ්‍රද්ධාවට ගන්න ස්ථානයක් මේක. ආකාරවත් ශ්‍රද්ධාවට ගන්න ස්ථානය. අමෝලික ශ්‍රද්ධාව ඉක්මවල ගිහිල්ලා ආකාරවත් ශ්‍රද්ධාවට පත් වෙන්නේ මෙන්න මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව නැත්නම් අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගැනීම මත. ඒ අවිද්‍යාව තේරුම් ගත්ත පමණට අපි අනිත්‍යතාවය මෙනෙහි කරනවා. අනිත්‍යතාවයේ මෙනෙහි කරන පමණට අවිද්‍යාවෙන් හටගන්න සංඛාර විඥාන නාම රූප සලආයතන ආදී මේ සියලුම අංග වලින් නිදහස් වෙලා ජරා මරණ වලින් නිදහස් වෙන අපට පුළුවන්. මේ ජරා මරණ වලින් නිදහස් වෙන පින්නතුනි මරණයෙන් පස්සේ නෙවෙයි. මේ ජීවත් වෙන මොහොතේම අපට පුළුවන්කම තියෙනවා මේ ජරා මරණ වලින් නිදහස් වෙලා සෝබදිසේස නිවන් දාතට පත් වන්නට. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ දුකෙන් නිදහස් වන්නට. අපට පේනතුනේ ඇසක් පෙනුනොත්, ඇසක් ඇතේ කියලා හිතනොත්, බාහිර රූපයක් ඇතේ කියලා හිතනවා නම්, කනෙන් ශබ්දයක් අහනකොට අපේ හිතට රූපයක් නිර්මාණය වෙනවා නම්, ඔබ තේරුම් ගත යුතු කාරණය තමයි, අප තේරුම් ගත යුතු කාරණය තමයි, අපි අවිද්‍යාව මතයි. අපි අවිද්‍යාව මත නම් යම් සියලක් ඉන්නේ, අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එහැඩ රූපයක් පේනකොට රූපය හඳුනා ගන්න ඕනේ නැහැ. බාහිර රූපයක් ඇතේ කියලා හිතුවොත් ඒ කියන්නේ මගේ අවිද්‍යාව මතයි ඉන්නේ. ඒ පමණට අපි පේනතුනේ ජරා මරණ ප්‍රිය විප්‍රයෝග දුක් ටික අපි ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ අවබෝධය අපට ලැබුණොත් පේනතුනේ අන්නේ ලැබිට දවසට අපි සම්පූර්ණයෙන්ම කාය සුචරිතයෙන් යුක්තයි. අපි උපරිම ලෙස කායෙන් සංවර වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි උපරිම ලෙස වචනය පාලනය කරමින් ඉන්නේ. උපරිම ලෙස මනස සංවර කරගෙන ඉන්නේ. උපරිම ලෙස සම්මාදිට්ඨියෙන් ඉන්නේ. එදාට තමයි අපි නියම නොනැත්තේ පඬිතෙක් බවට පත් වෙන්නේ. එදාටයි අපට සැබෑ ලෙසම සත්පුරුෂයන් කියලා කියන්නේ. එදාටයි අපට නොනැත්තන් විසින් අපව ප්‍රසන්නතාවට ලක් කරන්නේ. එදාටයි අපි පිරිසුදු කර්ම ඇති බවට අය බවට පත් වෙන්නේ. මෙන්න මේ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා මේ සදහම් මගේ දිනෙන් දින ඉදිරියට යනට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ අංගුත්තර නිකාය සතෝක නිපාතේන බාල පඬිරි සූත්‍රය. බාලයා කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් දුසිරිත කරන මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනා. කර්මය ගැන අනවබෝධයෙන් දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව නොදැනීමෙන් වාසය කරන කෙනා තමයි බාලයා කියලා කියන්නේ. අපි මේ බාල දුර්වණ වලින් මිදලා සත්පුරුෂයන් බවට පත් වෙමු. කාය සුචරිතයෙන්, වාචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් පිරිපුන් පුද්ගලයන් බවට පත් වෙමු. ඒ අතර අපි ධර්ම ශ්‍රවණය කරලා දිනෙන් දින අපි සත්පුරුෂයන් බවට පත් වෙලා සම්මාදිටිය ඇති කරගනිමු. ඒ සම්මාදිටිය ඇති කරගන්න අතරින් අනිත්‍යයේ අනුපාඩු වැරදි දැකලා ඒ තුළින් හිත කම්පා කරගන්න අය බවට පත් නොවි අපි ඒකටත් මෛත්‍රිය කරුණාව දක්වන අය බවට පත් වෙමු. ඒකටත් අපි ධර්මයෙන් අනුග්‍රහ කරන්න බලමු. එහෙම බැරි නම් අපි උපේක්ෂා සාගතව සිටිමු. ඒ වගේම අපි මේ ධර්ම මාර්ගයේ අනිත්‍යයට ආදර්ශයක් වෙන විදිහට ඒ වගේම අපි සිදු කරගන්නව දාන ආදී කුසල දහම් සීලාදී ප්‍රතිපත්ති මේ සියල්ලක්ම තුළින් අපි ඇති කරගන්නව පුණ්‍ය ඵලය කුසලය අපේ නිරතුරුවම අපේ ජීවත් වෙන්න මෞතියන්ට ගුරුවරුන්ට ඥාති මිත්‍රාදීන්ට සත්පුරුෂයන්ට මුළු ලෝකෙටම අපි අනුමෝදන් කරවමු. ඒ වගේම පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන සිටින හැම දෙනාටම අපේ මේ පින් කුසලයන් අපි නිතිපතා අනුමෝදන් කරමින් ඒකත් අපි ආශිර්වාදයක් වෙන විදිහට කාලය ගත කරමු. ඉතින් අද අපි මේ කතා කරේ බුදුදහමේ තියෙන ප්‍රධාන මාතෘකා දෙකක්. එකක් සීලය ගැන, අනෙක් එක ප්‍රඥාව ගැන. කාය වචී මනෝ කියන සුචරිතය කියන්නේ සීලයටයි කියනවා සමාධිය කියන එක ප්‍රඥාවටයි කියනවා මෙන්න මේ සීලිය ප්‍රඥාවක් කියන මේ කරුණ දෙක ධර්මයේ සඳහන් වන්නේ මේ දෙක මේකට මිශ්‍රව ගමන් කරන්න ඕනේ කියලා සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලියත් එකට මිශ්‍ර වෙන්න ඕන සම්බන්ධ වෙන්න ඕන එකකටකින් අනිත්කට හොදන වගේ සීලෙන් ප්‍රඥා පිරිසිදු වෙන්නට ඕන ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන එහෙම කොළොන්කම තියෙන අපට සම්මාදිතිය ඇති කරගත්තු පමණට කරණීයක සූත්‍රයක් දැක්වෙන්නේ ඒකයි දෙකින් සම්පගන්න සීලවා දස්නනේ සම්පන්නව කියලා ඇතනට කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාන යුක්ත සීලයක් වෙන්නට ඕන රෝපාදී ස්කන්ධ පංචකේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තය කියන්නේ නැහැ ඒ හටගත් ස්කන්ධ පංචකේ ඇති වෙච්ච තැනම නැතිව බව දැනගත්තු කෙනා ඇත කියන සාස්ත්‍ර සංකේ කියන්නේ නැහැ මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච දර්ශනය තමයි අස්මින් සති දන් හෝති කියලා කෙටියෙන් සඳහන් කළේ හේතු ඇති කල්ලේ මේ ඵලය තියෙනවා අස්මින් සති දන් හෝති හේතු නිරුද්ධ වීම ඵලය නිරුද්ධ වෙනවා මේක තමයි විස්තරාත්මකව අවිද්‍යාව හැකියා සංඛාරා කියලා දේශනා කරන්නේ මේ දර්ශනයමයි. සම්බ සංඛාරා, සම්බ සංඛාර අනිත්‍ය කියලා කියන්නේ මේ දර්ශනයමයි. හේතුම් පටිච්ච සම්භෝතං හේතුමංගා නිරෝධිතේ කියන්නේ මේ දර්ශනයමයි. යම් කිසි සමුදය ධර්මයන් සම්බන්ධයෙන් නිරෝධ ධර්මයන් කියන්නේ මේ දර්ශනයමයි තියෙනතුනි. ඉතින් මෙන්න මේ දර්ශනය සහිතව සිල්වත් වෙමින් අපි හැකිතාක් දුරට හිත සමාධිමත් කරමින් ප්‍රඥා දිනු කිරීම සඳහා විදර්ශනාව නම් වූ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කිරීම අඛණ්ඩව සිදු කරන්නට ධෛර්යය, වීර්යය, උත්සාහය ඇති කරගනිමු. අප්‍රමාදී බව ඇති කරගනිමු. එසේ සිදු කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතොන්ට අද අප මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාවට අදාළව ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ මටත් තියෙන ප්‍රශ්නයක් අහන්න. ඇහෙනවද? ඇහෙනවා. අපි ආගෙන ඉන්නවා නේද? ඇහෙනවා. අහන්න. හාමුදුරුව දැන් දේශනා කරා මේ මිත්‍යා දෘෂ්ටිකත්වයම අකුසලයක් කියලා. ඒක එහෙමනම් අන්‍යාගමිකයෝ අනිවාර්යයෙන්ම අකුසලයකට වැටෙනවා නේද නිකම්? ඔව් එහෙම මහත්මයාගේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව කාරණය. ඇත්තම මිත්‍යා දෘෂ්ටිය කියන එකේ ප්‍රභේද ගානක් තියෙනවා. අපිට ඒක විස්තර කරන්න පුළුවන් කාලය තියෙනවා නම්. නමුත් එහි ප්‍රභේද අපි වෙන වෙනම තේරුම් ගන්නට ඕන. මිත්‍යා දෘෂ්ටිය කියනකොට නියත මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. නත්‍ය දෙන්නම්, නත්‍යිට්ඨං, නත්‍ය හොතං, නත්‍ය සුකට දුක්ඛතානං, කම්මානං, පලං විපාකෝ ආදී වශයෙන් කරුණු 10ක් ගැන කියනවා. දුන් දෙහි විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, කුසල අකුසල කර්මවල විපාක නැත, ඕපපාතික සත්‍යයන් නැත, මවට පියට උපස්ථාන කිරීම විපාක නැත, මේ ආදී වශයෙන් කරුණු 10ක් දැඩිවම ප්‍රතික්ෂේප කිරීමයි නියති මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මේක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. අන්න ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙම දැඩිවම හිටියොත් තමයි නිරයගාමී වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. නමුත් සමහර අය ඉන්නවා ඇතැඹිට කර්මය පරලෝකේ නොගත්ත තමන්ගේ අම්මට තාත්තට සලකන අය ඉන්නවා. සදාචාරවත් ජීවිත ගත කරන අය ඉන්නවා. අසරණයට පිහිට වෙන අය ඉන්නවා. අම්මට තාත්තට මේ වගේ යහපත් දේවල් කරන අය අපිට දැක ගන්න පුළුවන්. අන්නේ අයට අපි කියන්නේ නියති මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ නැහැ කියලා. ඒ අය ඇතැම් විට සුගතිගාමී වෙන්න පුළුවන්. එතකොට අන්‍යාගමික වුණත් එවැනි සදාචාරවත් හොඳ දේවල් කරන අය දුගතිගාමී වෙනවා කියලා අපි කියන්නේ නැහැ. ඒ සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය පරලොවක් පිළි නොගත්තත් පංචශීලයේ රකින අය ඉන්නවා. ඒ අය පංචශීලයේ කියලා දැනගෙන නෙවෙයි ආරක්ෂා කරන්නේ. නමුත් ඒ අය සදාචාරවත් පිරිසක් විදියට සදාචාරය අගය කරන අය විදියට සමහර ඇත්තම් යහපත් ජීවිත ගත කරනවා. ඒ ඇත්තම දුගතිගාමී වෙනවා කියලා කියන්නේ නැහැ. සුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැමිට බෞද්ධ නාමයෙන් හිටියත් කිසියම් කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල කරවතින් අපි හිතන එය සම්මාදිට්ඨියෙන් කියලා. නමුත් ඒ අය යම් කිසි විදියක සම්මාදිට්ඨියක් තිබුණට එය සම්මාදිට්ඨි ස්ථාවරත්වයට පැමිණෙච්ච අය නෙවෙයි. ඒ ඇතැමිට දුගතිගාමී වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි යම් කිසි කෙනෙක් අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියම මිදෙලා ඒ 10ම විශ්වාස කරන කුසල් කරන අය ඉන්න පුළුවන්. ඒ අය දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන අය ඉන්න පුළුවන්. ඒකට කියන්නේ කම්මසකතා සම්මාදිතිය කියලා. හැබැයි කම්මසකතා සම්මාදිතිය ඉන්නකොටත් අපේ යම් කිසි විදියක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මොකද ඒ තමයි සාස්ත්‍ර දෘෂ්ටිය තමයි අපි ඉන්නේ. සාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ මේ නিত্য වූ ආත්මයක් තියෙනවා, මේ කර්ම කරන සත්‍යයම නැවත ඉපදෙනවා, මේ කර්මම තමයි තමාට විපාක දෙන්නේ කියන තියෙන විශ්වාසය. ඒක වරදක්ම නෙවෙයි. හැබැයි පිනතුනේ ඒක ලෝකෝත්තර සම්මාදීට සාපේක්ෂව ඒක නිවැරදි නැහැ. ඔබට බලන්න පුළුවන් ඕනනම් මජ්ක්‍ධිම නිකායේ දෙවැනි සූත්‍රයේ සම්බාස්ව සූත්‍රෝ නම් අරන් බලන්න පුළුවන්. සම්බාස්ව සූත්‍රයේ දැක්වෙනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් කියනවා නම් මේ කර්ම කරන කෙනා මේම නැවත ඉපදෙන්නේ. මේ කර්ම කරන කෙනාගේම මේ කර්ම ටිකේ විපාක දෙන්නේ කියලා හිතනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක් විදිහට දක්වනවා. ඇයි ඒකට හේතුව මරණයෙන් පස්සේ යන ඉස්සර ජීවිතයක් තියා මේ ජීවිත කාලයේදීම එක මොහොතක ඉඳලා ඊළඟ මොහොතට සංක්‍රමණය වෙන හිතක් ගැන, පුද්ගලයෙක් ගැන, කර්මයක් ගැන බුදුදහමෙන් සඳහන් කරන්නේ නැති නිසා. එතකොට බුදුදහමේ හැටියට චතුසත්‍ය සම්මාදිතිය යනකොට අපේ සියලුම අධ්‍යක්ෂින් සඳහන් කරන්නේ අහොත්වා සම්බුතං හොත්වා නවවිසති කියන මේ පදනම ඉඳගෙන. ඒ කියන්නේ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිවන අධ්‍යක්ෂීමක් ගැන තමයි මේ කියන්නේ. අන්න ඒ දර්ශනයට සාපේක්ෂව මේ කම්මස්සකතා සම්මාදිතිය මිත්‍යා දෘෂ්ටියක් විදිහටයි සැලකන්නේ. හැබැයි ඒකෙන් අපාගත වෙන්න, ඒකෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි නිවනට සමීප වෙන්න නම් මේ සම්මාදිතිය ඉක්මවල ගිහිපෝ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියපු විදිහේ සම්මාදිතියකට පත් වෙන්නට ඕන. හැබැයි ඒ ආර්ය සම්මාදිතියට පත් උනායි කියලා මේ කම්මස්සකතා සම්මාදිතිය තුල ඉඳලා කරන කුසල දහම ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු එවත් කරනවා. ඒවකල්ලේ ඒ ආනිසංසත් ලබා ගන්න එක නැත්තා. උපදී සම්පත් ලබා ගන්න, නිරෝගී සම්පත්, දිගාතිරි සම්පත්, රූප සම්පත් ලබා ගන්න, දෙටදම වේදෙන වශයෙන් උත් තමන් මේ කරන කර්ම හේතු වෙනවා. ඉතින් ඒ කර්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ලෞකික කුසලයේ තුල ඉඳගෙන යහපත් කර්ම කළා ඒ ආනිසංසත් ලබා ගන්න ගමන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ඔහු ඉදිරියට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි, මම හිතන්නේ මෙතනින් අවසන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම අද පින්කමේ දායකත්ව උසුලන යාමිචි පිනතුන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිනතුන්ගේ කිසියම් බලාපොරොත්තුවක් සත් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ සියලක් මිටු වේවා කියලාත් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ඔබ නමින් මිය ගිය කිසියම් ඥාති හිතවන්ත ආදීන් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනව නම් ඒ හැම දිනකටමත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. මේ ධර්ම දේශනාව පැවැත්වෙන අතරේදී අපේ විහාරස්ථානයේ 10ක මහත්මයෙක්ගේ නිවසේහි ආමංගල්‍ය කාරණාවකට ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වුණා. මාත්‍යේ අවස්ථාවට සහභාගී වෙන නියුතුව තිබුණත් මේ ධර්ම දේශනාව මා කලින් බාරගත් හින්දා මට ඒ සඳහා සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒ මියගිය මහත්මයාටත් අපි මේ පිනම පුණ්‍යානුමෝදනා පිණිස අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම දැන් අපේ හාමුදුරුවෝ අවසර දෙනවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අපට බොහොම හිතවත් හිටපු දායක මහත්මේ, ඉතින් එතුමාගේ නම රංජිත් කොඩාගොඩ මහත්මයා. ඉතින් එතුමා ස්වාමීන් වහන්සේලාට බොහොම හිතවත්ව මෛත්‍රී සාගතව කටයුතු කරපු මහත්මයෙක්. ඉතින් එතුමාගේ සතර ජීවිතය සුවපත් වන්නට මේ උතුම් පින්කමත් අපි අනුමෝදන් කරනවා. ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනිසා ඔබ අප හැම දෙනාගේම නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් වෙන බලාපොරොත්තුවෙන් සිටිත් නම් ඒ හැම දෙනාම මේ පිනෙන් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින්කම තුළින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය සම්මද්දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ආගමික ආධ්‍යාත්මික අධ්‍යාපනික කටයුතු දිනෙන් දින සඵල කරගන්නට මේ උතුම් පින්කමෙන් දෙවියන්ගෙන් අනුමෝදන්ව ආශිර්වාද සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවිනට පුණ්‍ය ආනෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. රැස්කරගත් මේ සියලු පින්කමලානිසංසෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සොයා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිම්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.